යුදාමුදා, නාවිකාමුදා, ගුවන්නමුදා, සේවානියුක් අයගේ දරුවන්ට මීට කලින් පන්තියකට 7 දෙනෙක් ගන්න ඕනේ. ඒක ආරක්ෂක අමාත්‍යාංශයමයි හදලා ඉවෙල්ල අධ්‍යාපන අමාත්‍යාංශයට එවන්නේ. ඒ 7 දෙනා දැන් අඩු කරලා තියෙනවා 5ට. එතන අවතක්සේරුවක් කරන්නේ දැන් මම අහන්න කැමති ප්‍රශ්න දෙක තුනක්. එකක් ආරක්ෂක අංශවල රණවිරුවන්ගේ දරුවන් සංඛ්‍යාව 7 සිට 5 දක්වා අඩු කරන්න ඒ හමුදා පොලිස් ප්‍රධානීන් සමග අධ්‍යාපන අමාත්‍යාංශය සාකච්ඡා කළා. දෙවැනි ප්‍රශ්නේ කැබිනට් මණ්ඩලයේ මේ සඳහා අනුමැතිය ලබා ගත්තද අධ්‍යාපන ඇමතිතුමා? එතකොට ජනාධිපතිතුමාට මේ අධ්‍යාපන ඇමතිතුමා කිව්වද මේ වෛද්‍යවරුන්ගේ දරුවන්ට තියෙන අවස්ථාව මේකෙන් ඇහිරිනවා කියලා?